ஸ்வாகாத குணய. தர்ம குணயன் அதுரேன் ஸ்வாகாத குணய பெஹவின் கேயுத்தே பர்யாப்தி தர்மய சம்பந்தேனி. லோகேஹி அநேக சாஸ்திரூன் விசின் பிரகாஷித்த எக்கினெக்கிட்ட வெனாஸ் போஹோ தர்ம எத்தேய. யம் சாஸ்திருவரேகுகே தர்மேஹி எத யை கீதய ஏகாந்தேம் எத்தினம் யமக்கின் சிதுவெத்தை தக்கூ இஷ்டவூ ஹோ அனிஷ்டவூ ஹோ பலையாக் ஏகாந்தேன் எத்திவேனம் புறவன்னட்ட அடுதன் நெத்தினம் வரதுனதன் நெத்தினம் முல மெத அக யன துன்தனம யஹபத்வேனம் ஏ தர்மய ஏகாந்த சத்திய தர்மயகி. எபது தர்மயக் வேனாம் தர்மய ஏகாந்தேன் யஹபத்து தர்மயகி. சர்வாக்கார சுந்தரத்வேன் தர்மயே ஸ்வாக்யாத குணய தக்வியஹக்கிய. ஏதம் சாஸ்திரூன் விசின் தர்மே தேசனா கரதிபென்னே ஏ தேசனே கரண காரணய கென ஹரி தனீமக் தக்கீமக் நொவ பரிகல்பனேனி அனுமானேனி. லோகே கென கல்பனா கரன்னா வூ ஏதம் ஹூ புட்டுவக் ஏத்தே மேசையக் ஏத்தே கயக் ஏத்தே ரியக் ஏத்தே ஏவா தனன்னன் த ஏதினிசாய தனன்னவுன் நதிவ ஏவா கவர ஆகாரேங்வத் இபே ஏதிவன்னே நத. எமென்ம சமபிம் கந்து ஹெல் சஹிதவூ கங் ஹோ வில் முஹுது சஹிதவூ இரஹத தாரகா சஹிதவூ ரன்ரிதி முதுமெனிக் ஆதி நொயக் வஸ்து சஹிதவூ அநேக பிரகார ருக்ஷலதா சஹிதவூ அநேக சத்வியன் சஹிதவூ இதா விசித்திரவூ மே லோகே தனன்னெகு நெதிவ இபே ஏதிவிய நொஹெகிய. மே தனு கெனெகுத வியயுதுயை சிததி. மே விஷால லோகே சுலு பலயக்கின் சுலு தனுமக்கின் நொதனிய ஹெகிய. லோகே தனிய ஹெகிவீமட ஓனேமதையாக் சிதீமே மாத்திரே நிர்மாணே கலஹகி புதும பலயாக் எதி சியல்ல கெனம தனும எதி சர்வ பலதாரிக சர்வஜ்ஞேகு சிட்டியுதுயை சமஹரு சிததி. எபது புத்கலேயகு பொலவிஹி தாக்னட நெதிபெவின் மெவும் கரு அஹசேஹி அன்லோவக எத்தை சிததி. எதரம் பலயாக் எதி புத்கலேயா மினிசுன்சே திரண்ணெகு மெரென்னெகு நொவி ஹெமகல்ஹி ஜீவத்வன்னெகு கொடசிததி. மினிஸ்லவ நொயக் துக் கரதர தக்னாவு ஓஹு சர்வபலதாரி தெவியன் வெசன தன நிதுக் தனக்கை கல்பனா கரதி. தெவியன் கெரிஹி பக்திமத்வ விசீமேன் ஹா புது பூஜா கிரீமென் தெவியன் சத்துரு கிரீமஹா எஹி யாமே உபாய யை கல்பனா கருதி. மிசே கல்பனா கொட்ட அனுமானேன் பவசனலது முலமெத அகையன துன்தனின் எக் தனக்குது யஹபத் நுவன அசத்திய தர்மயோ துராக்கியாத தர்மயோய. துரக்காத்தே பிக்கவே தம்ம வினையே யோச்ச சமாதபேதி யங்ச சமாதபேதி யோச்ச சமாதி பிதோ தத்தத்தாய படிபஜதி சப்பதே பஹுங் அபுஞ்யாங் பசவந்தி. அங்குத்தர நிகாய ஏகக நிபாதேன். தேரும மகனனி துராக்கியாத தர்ம வினேஹி யமெக் ஏ தர்மய செஸ்ஸாண்ட பிலிகன்வாய்து யமக்கிட்ட பிலிகன்வாய்து யமெக் பிலிகன பிலிபதீது ஏ சியல்லோம போஹோ அகுசல் ரஸ் கெரதி யனு எஹி தேருமாய். ததாகதயன் வஹான்சே விசின் தேசித் தர்மய மெசே விய ஹக்கியை ஹேத்து யுக்தி பரிகல்பனேன் அனுமானேன் தேசனய கர்ண லத்தாக் நொவ சர்வாஜதா ஞானேன் பிரத்யக்ஷ வசேன் தன பிரத்யக்ஷ வசேன் தக தேசனய கர்ண லத்தகி. அதீத கல்ப பரம்பராவிஹி அனந்தலோகதாத்துகத சத்வேனட இஷ்ட விபாக வசேன் கெனதன කර්මයන් මේවායි සර්වඥතා ඥානයෙන් හරියටම දැන තථාගතයන් වහන්සේ කුසලයන් පනවා වදාළහ. එසේම අතීත කල්ප පරම්පරාවෙහි සත්වයන්ට අනිෂ්ට විපාකයන් ඇති කළද කර්මයන් සර්වඥතා ඥානයෙන් හරියටම දැන වදාරා මේ ධර්මයෝ අකුසලයෝ යයි අකුසලයන් පනවා වදාළහ. ඒ පුද්ගලයන්ට අන්තරාය වූ ධර්මයන් හරියටම දැක මේ ධර්මයෝ අන්තරායකයයි ඒ අන්තරායක ධර්ම පනවා වදාළහ. පින්කල සත්වයන්ගේ වාසභූමි වන දිව්‍ය බ්‍රහ්ම ලෝකයන් ප්‍රත්‍යක්ෂ වශයෙන්ම දැක ඒවා ප්‍රකාශ කළහ. එසේම පෞකල සත්වයන්ගේ වාසභූමි වන සතර අපාය ප්‍රත්‍යක්ෂ වශයෙන්ම දැක ප්‍රකාශ කළහ. කාමරූප අරූප සංඛ්‍යාත භවත්‍රේහි ස්ථීර කිසිවක් නැති බව ප්‍රත්‍යක්ෂ වශයෙන්ම දැක අනිත්‍ය ධර්මය ප්‍රකාශ කළහ. එසේම ප්‍රත්‍යක්ෂ වශයෙන්ම දැක ලෝකයේ දුක්ඛ ස්වභාව හා අනාත්ම ස්වභාවද වදාළහ. සසර දුක ඉන් මිදෙනු පිණිස අතීත බුදු පසේබුදු මහරහතන් වහන්සේ විසින් පිවිස වදාළ නিত্য සුඛය වූ ලෝකෝත්තර නිර්වාණ ධාතුව උන්වහන්සේලා දුටු පරිදිම ප්‍රත්‍යක්ෂ වශයෙන් දැක වදාරා නිර්වාණ ධර්මය ප්‍රකාශ කළහ. නිර්වාණ මාර්ගය වූ සතර සතිපට්ඨාන, සතර සම්‍යක් ප්‍රදාන, සතර ඉර්ධිපාද, පංච ඉන්ද්‍රිය, පංච බල, සප්ත බෝධ්‍යාංග, ආර්ය අෂ්ටාංගික මාර්ගය යන සත්තිස් බෝධිපාක්ෂික ධර්මයන් ප්‍රත්‍යක්ෂ වශයෙන් දැන වදාළහ. පංචස්කන්ධය, ද්වාදස ආයතනය, අටලොස් ධාතු, දෙවිසි ඉන්ද්‍රිය, පටිච්ච සමුප්පාදය, චතුරාර්ය සත්‍ය යනාදී ධර්මයන් අනුමානයෙන් තොරව ප්‍රත්‍යක්ෂ වශයෙන්ම දැන වදාළහ. ප්‍රත්‍යක්ෂ වශයෙන්ම දැන වදාළ බැවින් තථාගතයන් වහන්සේගේ ධර්මය සර්වාකාරයෙන්ම සත්‍ය ධර්මයකි. දිනක් ගෞතමක චේතිය නම් ස්ථානයේදී තථාගතයන් වහන්සේ තමන් වහන්සේ විසින් දේශනය කරන ධර්මය මෙසේ සහතික කොට වදාළසේක. අභිඤ්ඤාහ යාහං භික්ඛවේ ධම්මං දේසේමි නො අනභිඤ්ඤාය. සනිදානාහං භික්ඛවේ ධම්මං දේසේමි නො අනිදානං. සප්පටිහාරියාහං භික්ඛවේ ධම්මං දේසේමි නො අප්පටිහාරියං. තස්ස මයිහං භික්ඛවේ අභිඤ්ඤාය ධම්මං දේසයතෝ නො අනභිඤ්ඤාය. සනිදානං ධම්මං දේසයතෝ නො අනිදානං. සප්පටිහාරියං ධම්මං දේසයතෝ නො අප්පටිහාරියං. කරණීයෝ ඕවාදෝ කරණීයා අනුශාසනී අලංච පනවෝ තුට්ටියා අලං අත්තම මනතාය අලං සෝමනස්සාය සම්මා සම්බුද්ධෝ වත භගවා ස්වාක්ඛාතෝ ධම්මෝ සුපටිපන්නෝ සංඝෝති. අංගුත්තර තිකනිපාතයෙන්. මහණෙනි, මේ ස්කන්ධ ආයතන ධාතු ආදී ධර්මයන් ප්‍රත්‍යක්ෂ වශයෙන් දැනම දේශනය කරමි, නොදැන දේශනය නොකරමි, හේතු සහිතව දේශනය කරමි, හේතු රහිතව නොදෙසමි, විරුද්ධවාදීන් බැහැර කිරීම වශයෙන් ප්‍රාතිහාර්ය සහිතවම ධර්මය දේශනා කරමි, ප්‍රාතිහාර්ය රහිතව නොදෙසමි. මහණෙනි, එසේ ධර්මය දේශනා කරන්නා වූ මාගේ අවවාද අනුශාසනය කළ යුතුය. මහණෙනි, තොපට භාග්‍යවතුන් වහන්සේ ඒකාන්තයෙන් සම්‍යක් සම්බුද්ධයහ. ධර්මය ස්වාක්ඛාතය, සංඝයා සුපටිපන්නය යයි සතුටු වීමට සුදුසුය යනු එහි තේරුමයි. මේ දේශනය කළ කල්හි දහසක් ලෝක ධාතු කම්පිත විය. පරම සත්‍ය වූ තථාගත ධර්මය කිසිවෙකුට බොරු කළ නොහැකිය. වාද කොට ධර්මය බොරු කිරීමේ අදහසින් බොහෝ ක්ෂත්‍රීය පණ්ඩිතයෝද, බ්‍රාහ්මණ පණ්ඩිතයෝද, ගහපති පණ්ඩිතයෝද, ශ්‍රමණ පණ්ඩිතයෝද, බුදුන් වෙත පැමිණියෝය. ඔවුන්ගෙන් ඇතමෙක් පරාජයට පත්ව පලා ගියහ. ඇතමෙක් තථාගතයන් වහන්සේගේම ශ්‍රාවකයෝ වූහ. තථාගතයන් වහන්සේගේ ධර්මය පරම සත්‍යයක් වන බැවින්ද මුලමැද අග යන තුන්තැනින් කොතනකවත් පිරවිය යුතු අඩුවක් නැති බැවින්ද සකස් කළ යුතු තැනක් නැති බැවින්ද නිෂ්ඵලයි වැඩි කියා බැහැර කළ යුත්තක් නැති බැවින්ද ඒ ධර්මයෙන් අපාය දුක්ඛයෙන් සංසාර දුක්ඛයෙන් මිදී සගමොක් සැප ලැබීමේ නොවරදින ප්‍රතිපදාවක් දක්වන බැවින්ද ඒ ධර්මය අනුව පිළිපදින්න වුන්ට ඒ පිළිපැදීමෙන් ලෞකික ලෝකෝත්තර සකල සම්පත්තීන්ම ලැබිය හැකිවන බැවින්ද ඒ ධර්මය ස්වාක්කාත ධර්මයක් වන්නේය. මෙතකින් දක්වන ලද්දේ පරියාප්ති ධර්මයාගේ ස්වාක්කාත ගුණයයි. පරියාප්ති ධර්මය ස්වාක්කාත වන කල්හි ඒ ධර්මයෙන් දක්වන උසස් දේ වූ නවලෝකෝත්තර ධර්මයද ස්වාක්කාතය. ධර්මයාගේ ස්වාක්කාත ගුණය විශුද්ධි මාර්ග ආදීෙහි නොයෙක් ක්‍රමවලින් දක්වා ඇත්තේය. ධර්මගුණ ගාථා. ධම්මෝ පනේසෝ සුගතප්ප සත්තෝ තරණීව සංසාර මහන්න වස්ස බ්‍රහ්මා සුරාදීහි නමස්සනීයෝ රසෝ රසානං පරමෝ තිලෝකේ. සුගතයන් වහන්සේ විසින් පසසනා ලද මේ ධර්මය සංසාරයට පසුරක් වැනිය. බ්‍රහ්ම අසුර ආදීන් විසින් නමස්කාර කළ යුතු මේ ධර්මය තුන්ලෝම ඇති රසයන් අතුරින් උත්තම රසයයි. මහාගාදෝ මච්චු ජරා පහනෝ සබ්බීති නාසාය විශේෂමන්තෝ සබ්බත් දානේනච කප්පරුක්ඛෝ චින්තාමණි බද්දගඨෝ ව ධම්මෝ. මේ ධර්මය ජරා මරණයන් නැති කරන මහා ඖෂධයකි. සියලු උවදුරු දුරු කරන විශේෂ මන්ත්‍රයකි. මේ ධර්මය සකලාර්ථයන් ප්‍රදානය කරන බැවින් කප්රුකක් සිතුමිනක් භද්‍ර ගටයක් වැනිය. ධම්මං විනා නත්ති පිතාච මාතා තමේව තානං සරණං පතිට්ඨා තස්මාහි බෝ කිච්ච මඤ්ඤ මඤ්ඤප්පහාය සුනාත ධාරේත චරාත ධම්මේ. ධර්මයේ හැර සත්වයන්ට මවෙක් පියෙක් නැත. ඒ ධර්මයම සත්වයන්ට ආරක්ෂාවයි සරණයි ප්‍රතිෂ්ඨාවයි. පින්වත්නි, එබැවින් අන් සියලු වැඩ නවත්වා ඒ දහම් අසව් දරව් දහමෙහි හැසිරෙව්. තථාගත ධර්මයට අනුව පිළිපැද දෙව්මිනිස් සැප හා නිවන් සැප ලැබුවෝ ඉතා බොහෝය. පිළිපැදීමක් නැතිව පහත් සිතින් ඒ ධර්මය ඇසීම මාත්‍රයෙන්මද දෙව්මිනිස් සැප ලැබූ තිරිසන් සතුන් පිළිබඳ කතා බෞද්ධ සාහිත්‍යයෙහි දක්නට ලැබේ. ඉන් කීපයක් මෙසේය. මණ්ඩුක දේව පුත්‍ර. භාග්‍යවතුන් වහන්සේ චම්පානුවර ගග්ගරා නම් පොකුණ සමීපයේ දහම් දෙසූ අවස්ථාවක ඒ පොකුණෙහි විසූ මැඩියෙක් ගොඩවී දහම් අසන පිරිස කෙළවර බුදුන්ගේ මිහිරි දහම් හඬට කන් දීගෙන සිටියේය. කෙවිතක්ද අතේ ඇතිව ගොපල්ලෙක් එහි පැමිණ සංසුන්ව දහමට කන් දී සිටින මහ පිරිස දැක තෙමේද පිරිස කෙළවරට ගොස් කෙවිත බිම හැන එහි නැවතින. ඔහුගේ කෙවිත කොන පිහිටියේ බනට කන් දීගෙන සිටි මැඩියාගේ හිස මතය. ඌ එකිනෙහිම මැරි බනට කන් දීගෙන සිටියේ සිටීමේ පිනෙන් තවතිසා දෙව්ලොව දොළොස් යොදුන් රන් විමනක උපන්නේය. තමාට මේ මහත් වූ සම්පත්තිය කෙසේ ලැබුණේ දැයි විමසන්නේ බණ ඇසීමේ පිනෙන්ම ලද බව දැන ඉමහත් සතුටට පැමිණ කාරණය බුදුරදුන්ට දන්වනු පිණිස එකෙනෙහිම විමානයත් සමගම මිනිස් ලොවට අවුත් මහජනයා බලා සිටියදීම සිය පිරිවරත් සමග විමානයෙන් පැස භාග්‍යවතුන් වහන්සේගේ පා වැඳ තමා හඳුන්වා දුන්නේය. බුදුරජාණන් වහන්සේ ඔහුට ධර්ම දේශනය කළසේක. මණ්ඩුක දේවපුත්‍ර සෝවාන් ඵලයෙහි පිහිටියේය. ඒ සමාගමයේදී සුවාසූ දහසක් සත්වයනට ධර්මය අභිසමය විය. බණ ඇසූ ගැරඬියා. ලක්දිව රුහුණු ජනපදයෙහි මාගම කාවන්තිස්ස රජු රජකරවන කල්හි තලංගරතිස්ස පබ්බතවාසී මහා ධම්මදින්න තෙරණුවෝ මහා රබ්බක නම් ලෙනෙහි වාසය කළහ. ඒ ලෙන සමීපයේ තුඹසක ගැරඬියෙක් වාසය කළේය. පසුකලෙක වූ අන්දව තුඹසින් පිටතට වී ගොදුරු සොයා නොහැකිව නිරාහාරව දරණලාගෙන සිටියේය. මහා ධම්මදින්න තෙරණුවෝ එසේ හොත් අසරණ සතා දැක අනුකම්පාවෙන් ඌට ඇසෙනසේ මහා සතිපට්ඨාන සූත්‍ර ධර්මය සජ්ජායනා කළහ. අසරණ සතා ඒ හඬ සිත පහදාගෙන ඇසුවේය. එකෙනෙහි කබරගොයෙක් එහි පැමිණ ගැරඬියා මරා කෑවේය. බණට සිත පහදාගෙන සිටීමේ පිනෙන් ගැරඬියා අනුරාධපුරයේ දුටුගැමුණු රජුගේ ඇමතියෙකුගේ ගෙයි ඉපද තිස්ස නම් ඇමතියෙක්ව බොහෝ සම්පත් ඇතිව සිට බොහෝ පින් කොට ආයු කෙළවර තවුතිසා දෙව්ලොව උපන්නේය. රසවාහිනී සාදුකාර දීම. සැවැත්නුවර විසූ එක් රූමත් කාන්තාවකගේ සැමියා තථාගතයන් වහන්සේගෙන් බණ අසා ගිහිව සිටිය ව මේ ධර්මය අනුව නොපිළිපැදිය හැකියයි සිතා විහාරයට ගොස් එක්තරා පින්දපාතික තෙරණමක් සමීපයෙහි පැවිදි විය. පසේනදී කොසල් රජතුමා ස්වාමියෙක් රහිත වූ ඒ කාන්තාව ස්වකීය අන්තඃපුරයට ගෙන්වා ගත්තේය. දිනක් රජතුමා නිලුපුල් මල් මිටියක්ගෙන අන්තඃපුරයට පිවිස එක් ස්ත්‍රියකට එක මල බැගින් දුන්නේය. ඒ කාන්තාවට මල් දෙකක්ම ලැබුණේය. ඕ ඉමහත් ප්‍රීතියකින් ඒ මල්ගෙන මුවින් මානෙල් මල් සුවඳ විහිදෙන ඇගේ සැමියා සිහිවී හැඬුවාය. රජතුමා ඇගේ ක්‍රියාව දැක ඇගෙන්වා කරුණු විචාලේය. මේතමෝ මුවින් මානෙල් මල් සුවඳ විහිදෙන ඇගේ පුරාණ සැමියා සිහිවී හැඬු බවට රජුට දැන් වූවාය. රජුට එය නොපිළිගත හැකි විය. දෙතුන් වරක් ඇසු කි නමුත් රජු එය විශ්වාස නොකළේය. රජතුමා ඇගේ කීම විමසනු පිණිස පසුදින සියලුම සුවඳ වර්ගය රජගෙයින් ඉවත් කරවා අසුන් පනවා බුදුපාමොක් මහසඟන වැඩම කරවා දන් දී ස්ත්‍රියගෙන් ඒ භික්ෂුව අසා දැනගෙන බුදුරදුන් වෙත එළඹ ස්වාමීනි අපට අනුමෝදනා බණ කීමට අසවල් භික්ෂූන් වහන්සේ නවත්වා නුඹ වහන්සේ සෙසු භික්ෂූන් වහන්සේ සමග විහාරයට වැඩම කරන සේක්වායි සැලකලේය. භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන් සමග විහාරයට වැඩම කළසේක. තෙරණුවන් දහම් දෙසනු අරබුණු සමගම රජගේ සුවඳ දැයින් පිරී ගියාක් මෙන් විය. රජතුමා කාන්තාවගේ කීම සැබෑයයි පැහැදී පසුදින භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹ තෙරණුවන්ගේ මුවින් සුවඳ විහිදීමේ හේතුව විචාලේය. මහරජ ඒ භික්ෂුව අතීතයේහි දහම් අසමින් ප්‍රීතියෙන් සාදුකාර දුන්නේය. ඒ පිනෙන් ඒ භික්‍ෂුවගේ මුවින් සුවද විහිදෙන්නේ යැයි භාග්‍යවතුන් වහන්සේ වදාළසේක. සද්ධම්ම දේශනා කාලේ සාදු සාධූති භාසතෝ මුකතෝ වාසතේ ගන්ධෝ උප්පලංව යතෝ දකේ. මනෝරත පූරණි. තථාගත ධර්මය ඇසීමේ මාත්‍රයෙන් හා සාධුකාරදීම් මාත්‍රයෙන්ද එසේ කරන්න වුන්ට නොයෙක් අනුහස් ලැබෙන්නේ ඒ ධර්මයේ යහපත් බව හෙවත් ස්වාක්ඛාත බව නිසාය. සන්දිට්ඨික ගුණය. සන්දිට්ඨිකෝ අකාලිකෝ ඒහි පස්සිකෝ ඕපනයිකෝ පච්චත්තං වේදි තබ්බෝ විඤ්ඤූහි යන පදවලින් කියවෙන ගුණ පහ විශේෂයෙන් ඇත්තේ ලෝකෝත්තර ධර්මයන්හිය. සන්දිට්ඨිකෝ යන වචනයේ තේරුම අනුන් කියනු අසා එබඳු දෙයක් ඇතැයි අනුමානයෙන් සිතාගන්නා දෙයක් නොව මේ නවලෝකෝත්තර ධර්මය තමන් විසින්ම දැක තමන් විසින් ප්‍රත්‍යක්ෂ කරගත හැකි ධර්මයක් යනුයි. වෛද්‍යවරයෙකු විසින් වර්ණනා කරන බෙහෙතක් සෙස්සන් විසින් නොලැබිය හැකි ලබා වැළඳුවද කියන ගුණ නොදකිය හැකි දෙයක් වේ නම් එය පිළිගත හැකි උසස් කොට සැලකිය හැකි බෙහෙතක් නොවේ. යමෙකු යම් ධර්මයක් තමා තුළ ඇති කරගෙන එයින් උසස් ඵල ලබා සිටිමී කීවද එය සෙස්සන්ට තම තමන් තුළ ඇති කරගත නොගෙන ප්‍රත්‍යක්ෂ වශයෙන් දැකිය නොහැකි ධර්මයක් වේ නම් එය උසස් කොට සැලකිය හැකි පිළිගත හැකි ධර්මයක් නොවේ. තථාගතයන් වහන්සේ විසින් ප්‍රකාශ කරන සතර මාර්ග සතර ඵල ධර්මය සෙස්සන්ටත් තම තමන් තුළ උපදවා ප්‍රත්‍යක්ෂ කරගත හැකිය. නිර්වාණ ධර්මයද ලෝකෝත්තර ඥානයෙන් සෙස්සන්ටද ප්‍රත්‍යක්ෂ කරගත හැකිය. කෙනෙකු දෙදෙනෙකු විසින් පමණක් දැන සිටිනවාය කියන දෙය අසත්‍යද විය හැකිය. සත්‍ය වූද නිසකව පිළිගැනීමට දුෂ්කරය. බොහෝ දෙනෙකු දැන ඇති දැක ඇති ප්‍රත්‍යක්ෂ කර ඇති ධර්මයක් වේ නම් ඒ ධර්මය ප්‍රත්‍යක්ෂ කර නොගත් අය විසින්ද එය පිළිගත හැකිය. තථාගතයන් වහන්සේ විසින් ප්‍රකාශනය කරන නවලෝකෝත්තර ධර්මය උන්වහන්සේ විසින් පමණක් නොව තවත් බොහෝ දෙනෙකු විසින්ද තම තමන් තුළ උපදවාගෙන ප්‍රත්‍යක්ෂ කරගෙන සිටි ධර්මයකි. එබැවින් ඒ ධර්මය පිළිගැනීමට සුදුසු පිළිගත හැකි ධර්මයකි. අරහත්වය සෙස්සන් විසින් ලැබිය හැකි නොලැබිය හැකි බව පිළිබඳ බුදුරදුන් හා වච්චනම් තවුසා අතර ඇති වූ සාකච්ඡාවක් මෙසේය. පින්වත් ගෞතමේනි, මා මේ කතා කරන්නේ ඔබ ගැන නොවේ. ඔබ වහන්සේ විසින් පවසන කාම ආදී ආශ්‍රවයන් ශ්‍රේකොට පැමිණෙන අරහත්වයට පැමිණෙන සිටින ඔබ වහන්සේගේ ශ්‍රාවක වූ එක් භික්ෂුවකු ඇත්තේද? වච්ච, සියයකුත් නොවේ, දෙසියකුත් නොවේ, තුන්සියයක්, හාරසියයක්, පන්සියයක් නොවේ. මාගේ ශ්‍රාවක වූ බොහෝ භික්ෂූහු ආශ්‍රවයන් ශ්‍රේකොට අරහත්වයට පැමිණ සිටින්නාහ. පින්වත් ගෞතමේනි, ඔබ වහන්සේගේ ශ්‍රාවිකාවන් වන භික්ෂුණීන් අතර ආශ්‍රවයන්ශයකට අරහත්වයට පැමිණ ඇති එක් භික්ෂුණියකුදු ඇත්තීද? වච්ච, සීයක්, දෙසීයක්, තුන්සීයක්, හාරසීයක්, පන්සීයක් නොවේ. මාගේ ශ්‍රාවකයන් වූ බොහෝ භික්ෂුණීහු අරහත්වයට පැමිණ ඇත්තාහ. පින්වත් ගෞතමේනි, ඔබ වහන්සේගේ උපාසකයන් අතර පංච ඕරම්භාගීය සංයෝජනයන් ප්‍රහාණය කොට මරණින් මතු බඹලොව ඉපිද එහිම පිරිනිවන්නා වූ නැවත මේ ලෝකයට නොපැමිණෙන්නා වූ බ්‍රහ්මචාරී ගෘහස්ථ ශ්‍රාවකයන් ඇත්තේද? වච්චය, සීයක්, දෙසීයක්, තුන්සීයක්, හාරසීයක්, පන්සීයක් නොවේ. මාගේ එබඳු බොහෝ ගෘහස්ථ ශ්‍රාවකයෝ ඇත්තාහ. පින්වත් ගෞතමේනි, ඔබ වහන්සේගේ අවවාද අනුශාසනා පිළිපදින්නා වූ සියලු සැක දුරු කරගෙන සිටින්නා වූ නුඹ වහන්සේගේ සසුනෙන් පිටතින් පිහිටක් නොසොයන නුඹ වහන්සේගේ ධර්මය ස්ථීර වශයෙන්ම පිළිගෙන සිටින ඔබ වහන්සේගේ ශ්‍රාවක කාමභෝගී එක් ගෘහස්ථ උපාසකයෙකුදු ඇත්තේද? වච්ච 100ක් 200ක් 300ක් 400ක් 500ක් නොවේ මාගේ එබඳු බොහෝ ගෘහ උපාසකයෝ ඇත්තාහ. උපාසිකාවෝ පෙයාල ඇත්තාහ. මේ කතාවලින් තථාගතයන් වහන්සේ විසින් ප්‍රකාශ කරන ධර්මය කාහටත් ප්‍රත්‍යක්ෂ කරගත හැකි ධර්මයක් බව දැන පැහැදුනා වූ වච්ච පිරිවැජිතමේ බුදුසසුනෙහි පැවිදිව තථාගතයන් වහන්සේගේ අවවාද අනුශාසනාන් අනුව පිළිපැද සියලු කෙලෙසුන් නසා අරහත්වයට පැමිණ නවලෝකෝත්තර ධර්මය තමන් විසින්ම දැකගත්තේය, ප්‍රත්‍යක්ෂ කරගත්තේය මජ්ඣිම නිකාය මහා වච්චගොත්ත සූත්‍රයෙන්. ලෝකෝත්තර ධර්මය වනාහි ප්‍රත්‍යක්ෂ කර ගැනීමෙන්ම ප්‍රයෝජනය ලද යුත්තෝය. එකකුගේ ප්‍රත්‍යක්ෂයෙන් අනිකෙකුට ප්‍රයෝජනයක් නොලැබිය හැකිය. ගුරුවරයා ප්‍රත්‍යක්ෂ කර ඇති ලෝකෝත්තර ධර්මයෙන් ගෝලයාට හෝ පැවිද්දා ප්‍රත්‍යක්ෂ කර ඇති ලෝකෝත්තර ධර්මයෙන් ගිහියාට හෝ දේශකයා විසින් ප්‍රත්‍යක්ෂ කර ඇති ලෝකෝත්තර ධර්මයෙන් ශ්‍රාවකයාට හෝ ප්‍රයෝජනයක් නැත. ප්‍රත්‍යක්ෂ කර ගැනුමෙන්ම ප්‍රයෝජනය ලැබිය යුතු බැවින්ද නවලෝකෝත්තර ධර්මය සන්දිට්ඨික නම් වේ. පරියාත්ති ප්‍රතිපත්ති ධර්ම දෙකෙහිද එක්තරා ප්‍රමාණයක සාන්දෘෂ්ටික ගුණයක් ඇත්තේය. පරියාප්ති ධර්මයේ සාන්දෘෂ්ටික ගුණය අසන, දරණ, සිහිකරන සත්පුරුෂයන්ට රෝග, ශෝක, බය ආදිය දුරුවීම, ආයුරාරෝග්‍ය සම්පත් ලබා දීම යනාදී පරියාප්ති ධර්මයේ සාන්දිට්ඨික ගුණයයි. ඒ ගුණය පිරිත් දහමෙහි විශේෂයෙන් ඇත්තේය. වෛශාලී පුරේහි පැවති රෝග බය, අමනුෂ්‍ය බය, දුර්භීක්ෂ බය රතන සූත්‍ර දේශනා කිරීමෙන් දුරුවිය. අදත් ඒ සූත්‍රයන් බොහෝ දෙනාට රෝගාදිය දුරු කරයි. එහි සාන්දිට්ඨික ගුණයයි. මෙත්ත සූත්‍රය සජ්ජායනා කිරීමෙන් භික්ෂූන් 500 නමකට පැමිණ තිබූ අමනුෂ්‍ය උපද්‍රවය නැතිවිය. ඔවුන්ට කලින් කරදල කළ අමනුෂ්‍යයන්ගෙන් උපකාරද ලබන්නට විය. එය ඒ සූත්‍ර ධර්මයේ සාන්දිට්ඨික ඵලයකි. දීඝවාපී චෛත්‍යෙහි හුණුපිරියම් කරන කාලයේ යම් කිසි කටයුත්තකට සෑයට නැගී භික්ෂුවක් චෛත්‍ය ගර්භයේ ලෙස්සා ආයේය. එය දුටු යට සිටි භික්ෂූහු ඇවැත්නි දජග්ග පිරිත සිහි කරව යැයි කීහ. ලෙස්සා එන භික්ෂුව මරණ බයින් දජග්ග පිරිත මා රකීවා යැයි කීය. එකෙනෙහි චෛත්‍ය ගර්භයෙන් ගඩොල් කැට දෙකක් නික්ම වැටෙන භික්ෂුවට පිහිට විය. සංයුත්ත අට්ඨකථා. දරුවන්ගේ හා මාපියන්ගේ මරණය හටගත් ඉමහත් ශෝකයක් ඇතිව උමතුව සිටි පටාචාරා වගේ ශෝකය දහම් ඇසීමෙන් සංසිඳින ඉක්බිති නසන්ති පුත්තා තානාය යනාදී ගාථා අසා ඕ සෝවාන් ඵලයටද පැමිණියාය. සුබ්‍රහ්ම නැමැති දේවපුත්‍රයාට පැමිණ තිබූ මරණ බය නාඤ්ඤත්‍ර බොජ්ජංගෝ තපසා නාඤ්ඤාන්ත්‍රි ඉන්ද්‍රිය සංවරා නාඤ්ඤාන්ත්‍ර සබ්බ නිස්සග්ගා සොත්ති පස්සාමි පණිත්නම් යන ගය ඇසමින් දුරුවිය. ඔහු සෝවාන් ඵලයටද පැමිණියේය. තමාගේ ආයුෂ ගෙවී ගොස් ඇති බව දැන බියපත් වූ සබ්දෙවුට භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹ දහම් ඇසීමෙන් නැවතද ආයු ලබාගත හැකි විය. මේවා පරියාප්ති ධර්මයේ සාන්දිට්ඨික ඵලයෝය. ප්‍රතිපත්ති ධර්මයේ සාන්දෘෂ්ටික ඵල. දාන, සීල, භාවනා යන මේවා ප්‍රතිපත්තිහුය. සර්වඥන් වහන්සේ වේසාලියෙහි මහවනයේ කූටාගාර ශාලාවෙහි වැඩවිසූ විටක සීහනම් සෙනවියා භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹ ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස සාන්දෘෂ්ටික දාන ඵලයක් දැක්විය හැකිදැයි විචාලේය. එකල්හි භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළසේක. දායකෝ සීහ දානපති බහු නෝ ජනස්සපියෝ හෝති මනාපෝ යම්පි සීහ දායකෝ ධනපති බහුනෝ ජනස්සපියෝ හෝති මනාපෝ ඉදම්පි සන්දිට්ටිකං දානඵලං. සීහ දානපති වූ තෙමේ බොහෝ ජනයාට ප්‍රිය වේ, මනාප වේ. සීහය දානපති වූ දායකයා යම් බොහෝ ජනයා ප්‍රියමනාප වීමක් වේද මේ සාන්දිට්ටික දානඵලයකි. පුනචපරං සීහ දායකං දානපතින් සන්තෝ සප්පුරිසා භජಂತಿ. යම්පි සීහ දායකං දානපතින් සන්තෝ සප්පුරිසා භජಂತಿ ඉදම්පි සන්දිට්ටිකං දානඵලං. සීහ දානිපති වූ දායකයා සත්පුරුෂයෝ භජනය කරති. දායකයා සත්පුරුෂයන් විසින් භජනය කරනු ලැබීම සාන්දෘෂ්ටික දානඵලයකි. පුනචපරං සීහ දායකස්ස දානපතිනෝ කල්යාණෝ කිත්ත සද්දා අබ්බුග්ගංජී. යම්පි සීහ දායකස්ස දානපතිනෝ කල්යාණං කිත්ත සද්දෝ අබ්බුග්ගංජති ඉදම්පි සන්දිට්ඨිකං දානඵලං. සීහය දානපති වූ දායකයා හට යහපත් කීර්ති ශබ්දයන් පැන නැගෙයි. දායකයා හට යහපත් කීර්ති ශබ්දයන් පැන නැගීම සාන්දිට්ඨික දානඵලයකි. පුනචපරං සීහ දායකෝ දානපති යඤ්ඤේව පරිසං උපසංකමති යදි කත්තිය පරිසං යදි බ්‍රාහ්මණ පරිසං උපසංකමති යදි කත්තිය පරිසං යදි බ්‍රාහ්මණ පරිසං යදි ගහපති පරිසං යදි සමන පරිසං විසාරාදෝව උපසංකමති. ආ මංකුභූතෝ යම්පි සීහ දායකෝ දානපති යඤ්ඤේව දේව පරිසං උපසංකමති යදි කන්තිය පරිසං යදි බ්‍රාහ්මණ පරිසං යදි ගහපති පරිසං යදි සමන පරිසං විසාරදේව උපසංකමති අමකුම්බුතෝ ඉදම්පි සන්දිට්ඨිකං දානඵලං. සීහය දායක තෙමේ ක්ෂත්‍රිය වූද බ්‍රාහ්මණ වූද ග්‍රහපත වූද ශ්‍රමණ වූද යම් පිරිසකට එළඹේ නම් ඔහු නිර්භීතව තේජාන්විතව සොම්නසින් යුතුව එළඹෙන්නේය. සීහය එය දානේ සන්දිට්ඨික ඵලයකි. අංගුත්තර නිකායෙන් දානේ සාන්දිට්ඨික ඵල දැක්වෙන බොහෝ කතා බෞද්ධ සාහිත්‍යයේ ඇත්තේය. ඒවායින් කීපයක් අරහන් ගුණ කතාවෙහිදී දක්වා ඇත. එබඳු කතා ප්‍රතිපත්ති ධර්මයේ සාන්දිට්ඨික ගුණ වශයෙන්ද දැක්විය යුතුය. බොහෝ ජනයාට ප්‍රියවීම ආදී දානයාගේ සාන්දිට්ඨික ඵල වශයෙන් වදාරා ඇති කරුණු සතර සීලේ සාන්දෘෂ්ටික ඵල වශයෙන්ද කිය යුතුය. ප්‍රාණඝාත ආදී පව්කම් කරන්න වුන්ට සමහර විට වර්තමාන භවයේදීම නොයෙක් දඬුවම් ලැබෙන්නේය. පව්කම් වලින් වැළකී සිටින්නවට ඒ විපත් නැත. එයද ප්‍රතිපත්ති ධර්මයේ සාන්දිට්ඨික ඵලයකි. බොහෝ දිනාගේ ගරු බුහුමන් පූජා සත්කාර ලැබීමද සීලයේ සාන්දිට්ඨික ඵලයකි. සක් දෙවිඳුගේ නමස්කාරය. දිනක් සක්දෙව් රජ උයන්සිරි දක්නට යාමට සැරසී විජයෝත්පහයෙන් බැස රථයට නැගීමට කලින් සතර දිකට නමස්කාර කළේය. එයදුටු මාතලී දෙව්පුත්, දේවේන්ද්‍රේණි, ඔබට ත්‍රිවිද්‍යා ඇත්තෝද, සකල භූමස්තයෝද, ක්ෂත්‍රියෝද, සිවුරම් රජහුද, යසස් ඇති දෙවියෝද නමස්කාර කරති. එසේ වූ ඔබ නමස්කාර කරන්නේ කවුරුන්ටදැයි ඇසීය. එකල්හි සක්දෙව් රජු, අභංජ සීල සම්පන්නේ චිරරත්ත සමාහිතේ සම්මා පබ්බජිතේ වන්දේ බ්‍රහ්මචරියේ පරායනේ යේ ගහට්ටා පුඤ්ඤකරා සීලවන්තෝ උපාසකා ධම්මේන ධාරම් පොස්සන්ති තේ නමස්සාමි මාතලී. මාතලී, මම සිල්වත් වූ බොහෝ කලක් සංසුන් කළ සිත් ඇත්තා වූ උතුම් පැවතුම් ඇත්තා වූ යහපත් පැවිද්දන්ට නමදිමි. පින් කරන්නා වූ සිල්වත් වූ යම් ගෘහස්ථ උපාසක කෙනෙක් දැහැමින් අඹුවන් පෝෂණය කෙරෙද්ද ඔවුන්ට නමස්කාර කරමි යයි කීය. සක්ක සංයුත්තෙන් සීලගුණය ඇතිවුන්ට සක් දෙවිඳු පවා නමස්කාර කරන බව මේ කතාවෙන් පෙනේ. පිඹුරාට හසු වූ ගොවියා. පෙර ලක්දිව එක් ගොවියෙක් අම්බරිය විහාරවාසී පිංගල බුද්ධ රක්කිත තෙරුන් වහන්සේ වෙතින් පන්සිල් සමාදන්ව ගොවිකමින් ජීවත් වෙයි. දිනක් කුඹුරෙහි වැරට ගෙන ගිය ගොනුන් නැති වී උන් සොයනු පිණිස ගොවියා උත්තර වර්ධමාන පර්වතයට නැංගියේය. එහිදී ඔහු පිඹුරෙකු විසින් වෙලා ගනු ලැබීය. ගොවියා අත හොඳින් කැපෙන වෑයක්ද විය. ඔහුට පිඹුරාගේ හිස සිඳ දමා ගැලවී යන්නට සිතින. නැවත ඔහුට ගරු කළ යුතු උතුමෙකුගෙන් සමාදන් වූ සිකපදය බිඳීමට නිසුදුසු යැයි සිතී අදහස් වෙනස් කරගත්තේය. පිඹුරා වෙළුම තවත් අද කළේය. ගොවියාගේ වේදනාව තවත් බලවත් විය. ඔහුට නැවතද අත ඇති අවියෙන් හිස සිඳ පිඹුරා මරා දමන්නට සිත්විය. ඉක්බිති සිකපද බිඳීමේ නුසුදුසු බව සිතා අදහස් වෙනස් කරගත්තේය. පිඹුරා තවත් වෙළුම් තද කළේය. වේදනාව බලවත් වීමෙන් ගොවියාට තුන්වන වරද පිඹුරා මරන්නට සිතින. ඔහුට නැවතත් තමාගේ සීලය සිහිවිය. තුන්වන වාරයේදී උපාසක තැන මේ නපුරු අදහස මට නැවත නැවත පහළවන්නේ මේ වැය නිසාය. දිවි නැසෙතත් මම සීලය නොබිදිමි සිතා ඔහු අත තිබූ වැය දුරට විසි කළේය. එකෙනෙහි පිඹුරාද උපාසකයා හැර ගියේය. මේ සීලයේ සාන්දිට්ඨික ඵලයකි. අජාසත් රජතුමා පැවිද්දෙහි සාන්දිට්ඨික ඵල බුදුරදුන්ගෙන් ඇසීය. තථාගතයන් වහන්සේ පැවිදි බැවිහි ඇති සාන්දිට්ඨික ඵල දැක්වීම වස් ඔහුට සාමාන්‍ය ඵල සූත්‍රය දේශනා කළහ. එහි පැවිදි බවෙහි ඇති සාන්දිට්ඨික ඵල බොහෝ ගණනක් දක්වා ඇත්තේය. එය මෙතැන්හි දැක්වීමට සුදුසුම වුවද සූත්‍රය ඉතා දීර්ඝ බැවින් මෙහි නොදක්වනු ලැබේ. එය දීඝනිකායේ දෙවන සූත්‍රයයි. ඌමනා අය දීඝනිකායෙහි බලාගනිත්වා.